නාගරත්නාවතාරාවේ දර්ශන මහානායකයන් අතරයි එකෙනා වාසනාවන්ත පින්තුනි අද මේ උත්සව කුණකෝඩා කිනිදේ කාණ්ඩයේ උසස් කේයක පිහිටීමේ පින්තුනි උදෑසන පටන් විවිධ ආකාරයේ කුණේ කරමෝලට සහභාගි වෙනා සියස්ත ආර නීවිතව තියෙන ධර්ම දේශනාවක් නන්දීමයි බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවේදී දෙන මේ ධර්ම දේශනාවකේ දායකත්වය උදාන්නේ අපේ පොඩි සම්මානවත් සඳහන් කරපු ආකාරයට මේ ආචාර්ය රංජිත් සම්බලවිතුමා එම මාත්මිය ප්‍රධාන කෙරෙස එතුමා බලාපොරොත්තු වෙනවා මේ තුන් මාත්‍රි කලින් නියගිය ආචාර්යවරු මෑණියන්ට පුණ්‍යාත්මෝදනා කරන්නට එනිසා එතුමාගේ මේ යහපත් බලාපොරොත්තු වෙච්ච සිද්ධි ඒ දයාවරු මෑණියන්ගේ බලාපොරොත්තු වෙන්නේ උපසම සම්බදාතවක් ස්වාමිනවා කියන හතර දෙනෙක් තුනන්නේ කියලා. ඉත්‍ය, කුත්‍ය, අම්බර, බද්දකාර කියලා මේ තුන අම්බරෙත් එක්ක සම්බදා අම්බර කියනවාද? ඉත අම්බරෙත් එක්ක පස්නමයෝ. ඇයි මේ උපසමදා ස්වාමිනවා කියන පස්නම කියන තීරණය කරන්නේ? ඊට වඩා වැඩිපුර හරි අඩුවෙන් හරි එන්න තිබුණා. ඒ පස්නමක් තීරණය කරගත්තා. මේකත් අපි දැනගන්නවා කාර්යය. සාමාන්‍යයෙන් අපේ දැන් සම්ප්‍රදායේ කියනවා මේක අපි නිවැරදි කියලා කියන්නේ නැහැ. ධානයකට පාරිම වහන්සේලා කියනවා පරිණාම කියලා. ඔව් පරිණාම අත්නම පිටේක සංඛ්‍යාවක් කියලා හිතා ගෙනින්න. ඒ තීරණය කළ කියන්නේ මෙන්න මේ වැඩ කරපු සංඛ්‍යාවක් එක්ක. මෙතනින් තමයි අපි කියනවා නම් මේ අදහස් ධානයකට බැහැර කරති. මේ වැඩම කරේ ධානයකට නෙවෙයි මේ ස්වාමීන් වහන්සේ. මේ වැඩම කරේ මොකද? ඒ වගේම සාමිනේ සාමිනේ මතක තියෙන දුක් වැඩි. ඒ සාමිනේ සාමිනේ මතක තියෙන දුක් වැඩි. පොත සාමදාන් වල සම්බන්ධ කරන ආකාරයක් වෙනවා. ඒක වෙනවා. ඊටත් වඩා වැදගත් දෙයක්. මොකද නිරෝධහානය තමයි සාමිනේ මාත් අවුරුදු 7කට කලින් හම්බ වෙන එකනේ. වැඩම වැඩම තමයි සම්බන්ධ කරන්නේ. අවුරුදු 20ක් යනකම් ඉන්නවා. බුදුමහරයන් කාලේ නම් අවුරුදු 7ක් සාමිනවන් කියලා අර්ථ සම්බන්ධයෙන් වෙලෙදි තුමා කි. නමුත් ඒකේ කුමාරක සම්බන්ධයෙන් අර අනිත් කෙනා මහත්තයා බුලවක් නැහැ. සරුවත් නාමයන්ට ඒක දැනුම් පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒක මේ සාමයෙන් සාමිවරුන් කෙනෙක් වැඩම කළේ නැගින ආවේ මේ අනිත් කෙනෙක් දෙන්නන්න. සාමයෙන් සාමිවරුන් කෙනෙක් ස්වභාවය. ඒ වගේම සාමයෙන් සාමිවරුන් කියලා ගන්න කොට සම්බන්ධලා සාමිවරුන් එක්ක කොහොමද සංකම්මුනි කියනවා. දැන් සමහර කාරණා උපසමදා ස්වාමීන් වහන්සේ කරන අකත යන්නා කාරණා තියෙනවා. ඒව සාමර ස්වාමීන් වහන්සේ කරා කරන්නේ නැති කුණාසුකම් එක්කවද තියෙනවා. එහෙනම් අපි උදාහරණයක් ඇටියෙත් යම් කිසි දිනක් අත්තක් හෝ දානියක් හෝ අමෙත ස්වාමීන් වහන්සේ කෙනෙකුටම හදාගන්න පුළුවන් වුණා. නම් උපසමදා ස්වාමීන් වහන්සේ කියන්නේ හකට කරේ හොයන්නේ නැහැ. හකට කරේ වන්දනම් ඊට කලින් කවුරුහරි ඔක්කොම අතට දෙන්නන්න. එතකොට මානසික සාමයේ මහත් කෙනෙක් ගන්නවා මේ සමාජා සාමිවාදයෙන්ම කියලා පිළිගන්න වාස්තුවේ කොහොමද ගන්නවා. එනික ඒකට කිරීමක් සම්පතයි හතරයි මේ සාමයේ මහත්ය වැඩමුද. ඒ වගේම අපි තේරුමයි මොනවාක් යවන්න හතර සාමයේ වාස්තුවේ කෙනෙක් මාත් අභිඥාහාරී සාමයේ වාස්තුවේ කෙනෙක්. රහත මහත්යෙක් අර්ථ දක්වන ඒක ප්‍රතිමාන කියන සිවිලි කියන කාර්යවල යුක්තව ඒ කියන්නේ ධර්මයක් මොකට විග්‍රහ කරන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්නයක් ඇතිව හරි සමිකෝන් තේකෙන්නේ. එනිසා සුවිශේෂ හැකියාවක් විදිහට කෙනෙක් ඒ වගේම පඬිතුමෝ වහන්සේතුමා කියලා කවදින් කෙනෙක් ආවොත් ඒ කියන මේ පඬිතුමෝ වහන්සේතුමා අර දීක්ෂා දෙවියන් කියන්නේ පිටු කුරේටි දෙවියන් ඥාති පුත්‍රයි. ඒ වගේම මොන සාමයෙන් වහන්සේ යාමවෝදේ. මොන සාමයෙන් වහන්සේ යාම තමයි ඒකයි සම්මිකාන්නේ කිය. අන්මිකාන්නේ. ආ. පුත්‍රයා තමයි තුමා කාමරේ යනවා. ඒකත් සම්මත ඇතිනවා. එතකොට නිලිකම ආනන්දමහින හඳුරු කියල කියන්නේ සම්මිකාවේ කපවරයා අපවරේ තමයි පුතා. ඒක මේ සම්මත ඇතිුණා. ඒ කියන්නේ වඩාම මහත්කේනා ත්‍රිපිටක ධාරීමයි කිය ත්‍රිපිටකෙම ධාරණෙති කි. ඒ ධර්මසත්‍ය එක්කැලිය තමයි ලංකාවේ තාක්ෂණික පිටුවල ලංකාවේ පාරිභාෂිකයට පුදී මාත සම්බදා වලට රැකී මේ මුල දෙකේ සාහිත්‍යම අපට බාර දුන්න කාරණා. ත්‍රිපිටකයේ කියනවා පිටුව මැත්තිය ගන්නකොට සාමාන්‍ය එකක් විතර තියෙනවා. දැන් ලොකු පොත් ත්‍රිපිටක පොත් මේ විදිහට දැක නැති පොත් 60% ප්‍රමාණය ත්‍රිපිටකයේ තියෙන අතුමා ගන්න ධර්ම සංකේතයක පනාන් කරනවා. ඒ වගේම ත්‍රිපිටකේ අටවක සම්බන්ධය තියෙන ත්‍රිපිටකයේ ගැටුම් සංකේත කරගෙන දැන් ඉන්නේ සමීකරණයක් කියලා කියන්නේ අටකට අපතේ සියල්ලම හටපයින් ඉඳගෙන අනිදානවා. ඒ රැකියාවට කියේ ලාස්තාවදී දාතර මහලේ ආදිත්‍ය කුමාරයන් තමයි ක්‍රමී මාසික ස්වාමීන් වහන්සේලා නිර්මාණ කරලා තියෙනවා. ඒක උදාහරණ දෙකකින් තියෙන විගඩකටතු විදු මහරහතන් වහන්සේ මේ සම්ප්‍රදාය පාරමිතා සත්‍යයේ ඒ දෙවිය කිස්සතේ ඉඳන් බුද්ධවන්ත ආර්ථික හැදේ වෙනකම් වතර දෙකිනේකට ආදි කාලය අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ වාසය කරගෙන ආවා. බලන්න රක්මාගේ කාර්ය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝහකතර සමුත් දක්වා ස්වාමීන් වහන්සේලා මේ සියල් ධර්මාවෝ දෙවිය ගන්නට වැඩි කාර්යයක් මාර්ගින් ගතනි කියලා. මේ රැකේ නාම ධර්මයේ විඥාන දෝෂිකියක් වෙලා ඒ රැකේ නාම මහත් සම්බඳාය ලක්හාවේ තියෙන බුදු වෙනයන් නටවට ව්‍යාප්ත වෙලා නැවත ලංකාවට ගිහින් සමස්තම දැනෙනවා. ඒ නිසා එකපාරට සම්බුද්ධ ශාස්ත්‍රය අනිකතර සිවිලේ ධර්මයන් ආරක්ෂා කිරීමේ ගෞරවය ලාභයේ දෙතුනා අතරට තියෙනවා. ඒ ගුරු කෙනෙක්ගේ දවස තමයි අද අපේ සමරණ. ඒ සාපේක්ෂව ඒ කියන්නේ දීක ප්‍රකාශය දීක සාත්‍රෝකින නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම ආනුභූති කියලා කියනවා. මේ නිර්මාණයන් ලැබෙන්නේ බෞද්ධාගම නිසා පිළිගන්න අපේ රටේ අය කියන ජීවන ප්‍රතිපදාවටම මේ බෞද්ධාගම කියනවා. උපදේශකයන් මරණ මාසයේ ගත්තාම බෞද්ධ කාර්යක සම්පත්තියේ ක්‍රියාදාමය අපට පුදුනා. උදේක අපේ ජීවිතේ විතරක් නෙවෙයි අපේ සොල්ජයන් උපදුනාට පස්සේ ස්වාමීන් වහන්සේලාගේ නම් තමයි වාහකය කියලා දෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ රජවරු. දැන් මහින්ද කියලා රජවරු ඉඳලා තියෙන ආකෘතිය. මිනිහ කෙනෙක් කියන්නේ මහින්ද කියන එක තමයි. මහින්ද කියලා අක්ෂර දෙකක් වටේ දෙකක් කොහොමද කියලා. මිනිහද කියපදේ කියලා දෙනවා මහින්දලා. රජවරුන් තමයි නාට්‍යයදී ස්වාමීන් වහන්සේලාගේ නම් අරගෙන මහරණ ගෞරවය ඇතිගෙන. නම් සාමාන්‍යයෙන් මානසික කියන්නේ මේකවල දෙකක් ආර්ථික විතර කාර්යයක් පිටරලා පොරක්න අදට ඒක වරන්දු මේ බුදුදහමේ තියෙන සර්වකාමීල වාස්තුවක් තමයි තියෙනවා මේ බුදුදහමේ ආකාරයක පාරයේ හැම දෙයක්ම ප්‍රකට වෙන්නේ එනිසා ඒකම තේරුම් කරගන්න මේ ආමුදුරන්ට වර්තමාන අපේ කරන් තියෙන ලොකුම හේතුව තමයි මේ නම් අපේ ජීවිතවලින් ක්‍රියාත්මක වෙනවා එනිසා ඒකම අපේ ක්‍රියාත්මක වෙන තමයි මතු කරපු වෙලින් අපේ ලොකු වර්තීමක් වෙනවා නම් අපිට කරලා ඒ අනාගතය අනාගතයට මේක හමුවන දෙයක්. ඒක තුන අදාළ ධර්මදේශනා සම්මාත පවත්ින් තොරවදී සංයුක්ත නිකායේ සාධාරණ වාක්‍යයේ ඉන්න අප්‍රමාද සූත්‍රය. මොකද සූත්‍රය? අප්‍රමාද අප්‍රමාද කියන සූත්‍රයයි අදාළ කරන බලාපොරොත්තු දෙවියන්ගේ බුදුරජාණන් වහන්සේ ඒ කියන දේශනා කරපු ධර්ම දේශනා අපේ සංකීර්ණාක විසුන් වහන්සේලා ඒක ඉස්හාම් ප්‍රමාණිකව සාකච්ඡා කරනවා. ඒ සංග්‍රහයේ ප්‍රතිපදයන් කියන අතෝම රජතුමාගේ දේශනා කරපු ධර්ම කියලා එකතු කරලා පොතුරයි සමාගේ දේශනා කරපු ධර්ම කියලා එකතු කරලා සම්පූර්ණයි පොතල සම්පූර්ණයි කියලා වෙනම කොටසක් විතර තියෙනවා. පොතේ එක්මා පිළිගැනීම දෝ ආස්වාදදී බුදුරජාණන් වහන්සේ සාමුවෙන්නේ නේද? ඇයිද උමහා රහිතමාගේ අසතුට ප්‍රකාශ කරනවා? සමාජ ප්‍රශ්න අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානව මේ වගේ බොහොම අර්ථවත් සම්මතයක් තිබ්බා. දැන් වර්තමානයේ නම් ධර්මය අහන්නේ වර්තමානයේ කොහොමද ධර්මය අහන්නේ? කෙනෙක් නියමියාම කරන පින්කමක් විදියට. සත්‍යමාන පින්නත මේ වගේ එක් සමානතර බලන්න. නමුත් අපි සමානි වැඩි කුල දැක්ක තියෙන්නේ කෙනෙක් නියමියාම කරන පින්කමක් විදියට තමයි බලන්නේ. දන් දෙන්නේ කියනවා. නමුත් පින්නතින් සැබෑවටම අපේ පෞද්ගල සාර්ථකයේ මුල් කාමයේ ලක්ෂණය තමයි බලන්නේ ජීවිතය අපියට. දැන් අපේ උපේනවට ආහාර ගන්නවා සමානව බලන එක ජීවිතය ආහාරයක් වෙනවා. ඒක තමයි ජීවිතය ආත්මාරූප පැති ආහාරය. කෙනෙක් ඉඳගෙන හැම අවස්ථාවකම පාඩක මාත්‍රි ලැබුණ කරන බලතරම් ලැබුවා අනිත් පැයට දේශනා කරන බණ අහන්න ගියා. ඒ වගේම අපට ඇවිල්ලා ධර්ම ආරණන් ගැටළු විසඳගත්තා. ඒ වගේ සාමකාරී කිව්වා. ඒක වර්තමානයේ අපි නැවත මේකත් ඇතිකර ගත යුතුයි. එනිසා ධර්මයේ ගැටළු රහසයි කියන්නේ මෙතන අපේ ජීවිතේ දොස් පාරක් ලක්ෂණ නැහැ. ධර්මයට ධර්මමාන කියලා කියන්නේ අපි ගැටළු විසඳගන්න ලෝකෝ මාර්ගයක් ඉවර කරගත්තා කියන එක. බොහෝ වෙලාවට අපේ දින්දා ප්‍රශ්න විසඳ ගන්න අපි වෙන වෙන පැති වලට යන්නේ. අපිට මේ ප්‍රාමාණික ප්‍රමාණවත් දර්ශනයක් නැතිකම කියන්නේ. නැත්තම් අපේ ජීවිතේ මේකට වඩා හොඳක් ලක්ෂණ වෙනවා. අපේ ජීවිතවලින් අනාගතේ මේකට වඩා සඵල වෙනවා. ජීවිතවලුත් එක්ක අමතකාට වෙලෙ විතර පන්නන මහානම. පොතේ එකමා පිටුතුනි මේකම ධර්මයේ අහස්සේ පරිතමා දේශනා කරන දේශනා රාජ්‍ය පොතේ සඳහන් වෙනවා. ඒ වගේම මේක අනුතර වෙනත් පොතවල ඉතිං එක කරුණු සඳහන් වෙනවා. පොතේ එකමා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිමින් ක්විච්ච මුල්ම පොතේ හැටියට සඳහන් වන පොතල සම්විධි 10 පොතේ. 10 කියන්නේ අපේ කියන එක. දර්ශන පොතේ එකමා එක දුමාන්තර සම්මේලා සම්මාන විනහනන ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දය කියලා කියන්නේ ඇත්තද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාර්ථයේ සම්මා සම්බුද්දයි කියන ප්‍රතිඥා කරනවා ඒක සත්‍ය කාරණයක්ද කියලා. බුදුමහාමර දේශනා කරන ඕමතයි ලෝකයේ සම්මා සම්බුද්දයි කියන අසහාය කෙනෙක් අනන්‍ය වූ කෙනෙක් ඉන්නවා නම් ඒ මම තමයි අභිලෂක සම්මා සම්බුද්ද කියලා කියන්නේ. දැන් මේ ප්‍රකාශයේ පළේ තියෙන බුදුමහාමර සම්බුද්දත්වයට පත්වෙන්නේ මොකක් ආකාරයෙන්ද? මුලම කමාරි දුහාන්දරන්නේ මම වයස පත්‍රයවලම වයසදී තමයි මේ ප්‍රශ්නේ වුනේ. මේ කාලේ වැඩිහිටි ඉන්දියානු රජකගේ සාර්ථකත්වය. අපිට ඒක සම්බල මක්කලේ ගෝතර සංජේ දෙන්නක පුත්‍ර පූර්ණ කාර්යක මේ වගේ අය. පරිතුමා කරනවා කියන ස්වාමීන් වහන්සේ කියන උපාසකේ සම්මාතමු දැකියලා. නම් ඔබ වහන්සේට වඩා කොහොම පිළිවෙලින් ඉන්නේ? ඔබ වහන්සේට වඩා කොහොම ජීවිතය තියෙනවා? ඔබ වහන්සේ එක පාරක් වයිකින් බැරි. සක්කාතුරු මම ආශ්‍රය කරනවා. සක්කාතුරු මම ආශ්‍රය කරන බුදුහාර ආශ්‍රය කරන තලෙකින් සක්කාතුරු ආශ්‍රය කරනවා. පරිතමාගේ හර පාපිනී ඒ ඔබ වහන්සේ එක පාරක් චිත්ත සංඥාවෙන් වැඩි, ගෝල පාඩියකින් වැඩි, සාවකයන්කින් වැඩි ඔබ වහන්සේ එක පාරක් ජීවිතයක් කියන ඔබ වහන්සේ එක පාරක් වයිකින් බැරි. මේ සත්‍යතුරු වල අවදාවත් ප්‍රකාශ කළේ මේ කියයි සම්මා සම්බුද්දයි කියලා. ඔබ වහන්සේ මෙච්චර ලදරු කියන එක ටික කොහොමද මේ වගේ ප්‍රකාශයක් කරන්නේ කියලා ප්‍රශ්න කරනවා. මේ අත්කයි දුන අරකම් වැඩක් ප්‍රකාශයක් කරනවා. මොකද ප්‍රකාශය කියන මාර්ගතුමන් නිරෝගී කාරණා හතරක් තියෙනවා. කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර ලදරුයි කියලා. වයසින් අඩුයි කියලා. උඩයි කියලා බාරයි කියලා අවමන කරන්න එපා නිඳා කරන්න එපා කියලා. මොනවද කාරණා ටික? මොනවද කාරණා ටික? මුල් කාරණේ තමයි රජ කුමාරයා උඩයි කියලා රජ කුමාරයෙක් උඩයි කියලා කිසි වෙලකට අවමන කරන්න එපා නිඳා කරන්න එපා කියලා. ඇයි එහෙම කිව්වේ? රජකුමාර කුමාරයා අද උදා වුණාට අවසන් දවසට නැටි කවට පත් වෙනවා පත්ෙට දාස්ති කියන සමහර ඉතිහාස කීකාරී ගන්න කරපයි ඒවට ඇතන් විට ඇතනුවක් දෙන්න පුළුවන්. ඒ නිසා රජකුමාරිය කුඩා එක සම්මන්ත්‍රණ එපයි කියන එක තමයි පරිදි කරන්නේ. දෙවෙනි කාරණේ තමයි රජකුමාරට කියන රජකුමාරී සර්පය කුඩාය කියන අවමන්ත්‍රණය එපා. සර්පයා කුඩා සර්පයේ ඉස්සුණා වෙන්නේ විකිනා වුණේ සර්පයා සර්පයා මේ වගේම සදාකල්ප රයිතුමනි කින්දර ගින්දර කුඩාය කියලා පර්පේ කියලා ගින්දර ආවන්තරන්නේ කින්දරට. ගින්දර කායික වල ලක්ෂණ එක. මොකද කුඩා ගින්දර පර්පේ කියන මහා ගින්නක් ගන්නවා. ඒකට කාරණා කිහෙදනේ? මොන කාරණාවක්ද? රාජ කුමාරයා. දෙවෙනි කාරණය? පර්පේලා. තුන්වෙනි කාරණය? ගින්දර. හතරවෙනි කාරණය තමයි හතරවෙනි කාරණය තමයි වික්ටර් වික්ටර් මහත්මයා වික්ටර් මහත්මයේ කුඩා වික්ටර් කියලා ආවන්තරන්නේ පාරාන්තය නෑන්ත මොකද කුඩා වුණත් ආත්මය අපේ ශක්තිය බලවත් වෙන පුළුවන් දැන් මේක තුන දන්නවා අර ඉන්දියා රජ කරපු අතෝර රජුමා මහා අධිරාජ්‍යයේ මහා ප්‍රතාපවත් අධිනේ ගාමක කලේ මේ මහා ප්‍රතාපවත් අධිනේගේ දැක්ම වෙනස් කළේ අර ඇවිල්ලි නිකුරවට පොඩි කාමු. ඒ නිසා ස්වාමී වහන්සේ කෙනෙක් හත්ය පිළිදුණා ආධ්‍යාත්මික වශයෙන් කියන ශක්තිය මත ලොකු බලකයක් මේ සමාජයෙන් ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ නිකුරවට කාමුදුව කරපු වෙනස තමයි නිකුරවට කාමුදුව කරපු වෙනසේ ප්‍රතිඵල තමයි අද ලෝකයේ බුදුදහමක් කියලා දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ අර හත්ය ඇවිල්ලි කාමුදුවන්ගේ ඒ ස්වාමී වහන්සේගේ පැහැදිලි කියන්නේ සමාජ අරිතුමා බෞද්ධකමයි. අරිතුමා බෞද්ධකමේ අතුමා තමයි කිරියදී අරස්සම් ඉන්දියාවේ ඉඳලා. ඒ විතරක් නෙවෙයි සම්මානාවක් සිදු කර තාක්ෂණයේ තිබෙච්ච මේකෙදී අවුරුදු සත්‍යයන් සම්මත කරලා. ඒ වගේම ලෝකේ රටවල් 9කට පුදුදහම විවාහ කරලා නම් පාපනා. ඒ වගේම දිනපතාම එතුමාට ස්වාමි වහන්සේ හැකනමර ධාතු පූජා කරලා සමාන කරනවා පැතුමාගේ රටේ කෙරෙහි. ඒ විතරක් නෙවෙයි ඉන්දියාව රටේ ප්‍රදේශවල තෙත්ති තියාගෙන කරා ධර්ම පාඨ විවාහ කරා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැලකට කොට සාමාන්‍ය ජනතාවට කියලා තුනම විදිහට ප්‍රසිද්ධ ස්ථාන වල තල්පුවල වල සකහන් කරලා ප්‍රසිද්ධ කරා. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ට ආරෝග්‍ය සම්බන්ධයට කරා. මිනිසුන් විතරක් නෙවෙයි සතුන්ට ආරෝග්‍ය සාමයයි කියලා රෝහල් වැඩි කරනවා. තේනවා ලෝක ඉතිහාසයේ අනන්‍ය බකාවට සතු සඳහා ආරෝග්‍ය සාමය දීීමේ ගෞරවය. අතෝපරිතුමා කියනවා. ආරෝග්‍යනා විතරක් නෙවෙයි ඒ සතුන්ට වතුර පානය කරන්න ඉන්නේ වලවලාදී පෙන්සීම ලැබි කළා. ගස් ආදී රෝහණය කරා. සුවිපා නිවර පිටකලා මේ මේ ඒ විතරක් නෙවෙයි සමහරු දෝෂුතුන් දෙන්න සාමෘත් පූජා කරලා මේ මාර්ගයේ සම්මෙන් කාලේ ඉදුවල් දෙයි සාමෘත් පූජා කරනවා. අර බලන්නා ඒකා පිට්ටුවක් කියලා උඩාය කියලා කිසියට කා කවමන කරන්නේ මා කියලා මේ මේ කරු සම්ලක් නැති මාත්‍ර කරනවා. මේක ඇතුළත් මේ සම්මුද වෙනකන් ඒ පොතල සම්මුතිය පාරේ සම්මුතිය ලහල්. ඒ වගේම දෙන්නතුනේ එකතරා අවස්ථාවකදී රජතුමා අනුස්මාරී මම යම්කිසි ස්ථානයක ඉන්නවනම් ඒ ස්ථානයේද හතර පැත්තේ හතර දිශාවෙම මහා කලුබලතර වේගයෙන් මේ හතර දිශාවෙම දේවල් විනාශ කරගෙන මාර්ගයෙන්ම කෙබඳු අවස්ථාවක එමුදු අවස්ථාව සමානකින් කුමක්ද කළුත්තේ කියන එක බුදුරජාණන් වහන්සේකින් ප්‍රශ්න කරා. මේ අවස්ථාවේදී සදාන්තන බුදුජාණන් වහන්සේ රජුන් යාත්‍රේ වගේ පර්වත සතරක් යනවා කියනවානේ. බ්‍රාහ්මණ සත්‍යයේ වයිසු සුන්දර කියන්නේ මේ හතර දිශාම හතර කුලය විනාශ කරගෙන මහා පුරුදු දෙකක් නිතරම අපි අගලක තියෙනවා. අපිට ලොකු අභියෝග දෙකක් තියෙනවා. මොකද ඒක ජරා මරණය කියන්නේ වයිසකේ සහ මරණය කියන කියන්නේ අභියෝග දෙක අපි ඉදිරියට කියනවා. මෙන්න අභියෝගයේ කියනවා නම් අපි මොකක්ද කලින් කිව්වේ කියන ප්‍රශ්න කරා. මේ අභියෝගෙ දෙක තියෙනවා නම් මඩා පොඩා විදිහට වැඩක් නැහැ. දෙවියන්ට යාඥා කරගන්න විදිහට වැඩක් නැහැ. බුදු පූජා කරන්න දෙයක් නැති නෑ. මේ දෙකට සාර්ථක වුණොත් දෙන්නා පිළිතුරුනි කරන්න ඕන ධම්මචර්ය අමචර්ය කියන මෙන්න මෙන්න කරන දෙක. කෙටියෙන් කියනවා නම් ධර්මයේ ඉස්සරහට ඕන. වයස ගතනකොට වඩා වේගින් ගතේ පිළිපැදලා ගන්න ධාර්මික ශක්තියේ ප්‍රතිඵල අපේ ජීවිතවල නම් නියාරණයට. ඉන්නේ මගත්ත කෙනා විතරයි හැබැයි ජයග්‍රහණයට පත් වෙන්නේ. එනිසා අපි අපේ ප්‍රතිඥේ මේ කර්මය පරිපූර්ණ කරගන්නවා. කියන්නේ එක්තරා අවස්ථාවක රජතුමා මුද්‍රණය කරනාස්තියේ සමීපයේ කතා කරමින් ඉන අවස්ථාවේදී පරිපූර්ණ එක්තරා ලියුමකට රාජ්‍යයක් නඳුන්නේ. මේක කරා තියෙන්නේ පරිපූර්ණ දෙවියන්ගේ මාලිකා දෙවියට දුවෙක් ලැබුණා කියලා. රජතුමාගේ දෙවියන්ට දුවෙක් ලැබුණා කියන්නේ ඉන්දියාවේ සංස්කෘතික විකසිත හිඳු සංස්කෘතික ලක්ෂණය තමයි. දුවෙක් ලැබුණා කියලා කිව්වොත් කොහොමද කරන්නේ? මහා අපරාධික සම්මන්ත්‍රණ දෙයක් ඇහිගෙන බලන්න. දැන් ඊව විවාහ කරලා තියෙනවා හරිම මහාවේ. ඒ නිසා විද්‍යාත් මහාදී දුවගේ ලැබීම අමාරු සම්පන්න කාර්යයක් විදිහට බලන්න. ලංකාවෙන් කරන්නේ අපි. මේක රජතුමා දැනගත්තා. දැනගෙන කියනවා රජතුමනි. ඔබට තියෙනයන් ලැබෙච්ච එකට ඔය කනකාට වෙන්නේ. ඔබ කනකාට වෙන්නේපා. ඔය ලැබෙච්ච තියෙනිය මොකී පෝෂණය කරන්නේ. කොණේ පෝෂණය කරන්නේ කොණේ පෝෂණය කරපු ඉතිරියනේ පාවියට කොණේ ගල් ඇටි දක්වන කිරිබත් වාසිය කරන දියනිය දීපි ජනක කරන දූදරුවා රටක් රාජ්‍යයක් කොහොමන තුනක් ශක්තිය කියලා ඒ නිසා ওই දියනිය මුදල පෝෂණය කරන්න කියලා අර කයිස් මානික තියටි වෙච්චෝගේ දුරුකලා බුදුරජාණන් වහන්සේ මන්නේ එවැනි දවසක් රජතුමා දුරුමාර්ගයේ සමීපී අවස්ථාවේදී සත්‍ය ජටිජේක සූත්‍රය සඳහන් වෙනවා. ඒ ඉදිරි පිට මාර්ගයේ ජටිජයන් දිගින් ඇඳගත්තු මාත්‍රේ ඉතිරිලා. ගාමිණී නාස්තුමාගේ රජතුමා මත දෙතේ සමන්ගේ කලුව අරගෙන බිම දා අර ශ්‍රමණයන් යන හැස්සට වන්දනා කරලා නමස්කාර කළා. නමස්කාර කරන බුදුහාමරට කියන්නේ නමස්කාර කළේ මාත් පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා බුදුහාමුදුරනේ ලෝකේ රහතන් වහන්සේ කියලා කට්ටියක් ඉන්නවා නේ ඔය කී කට්ටියත් ඒ වගේ කට්ටියක් කියලා බුදුහාමුදුරන් කට කියන්නේ බුදුහාමුදුරේ නාකරනවා නවන්න ලෝකේ නරෝති ඥානෝ නරිස්සතේ ඉස්තර දස්සනේන සතරේ පාරක් කියන්නේ අහන්නේ කාලෝකිනි මනසරන් දීලා සයිතෝමනි නවන්න රූපේ නරෝපු ජාන රූපේ කැණින් බාහිර පරිචි කුජලේ දැකන්නේ කොහොමද මේකනේ සුසන්‍ය සමානන් ඉලියන් දෙමේන තුන ඇතිවන් පරිවර්තයේ හැතිරෙනවා වරුබඩ ලෝකයයි ඒ නිසා මොන බාහිර දැක්කින් විතරක් රහත්ය නිගමන කියන්නේ බැහැ සයිතමාකට කියන්නේ සයිතමාකම පරිමාණී හරිය ඔයි කිය හර්තනා ක්‍රමයන් නෙවෙයි. ඔයි කිය හර්තනා මමදේ දුර නිවරේ යවපු දුර නිවරේ යවපු ජටිලයන් විදියට අන්ද බය කියනවා. රජතුමාගේ රජතුමා පිළිබඳව මොනවද විදිහට කතා කරන්නේ කියලා දැනගන්න රාත්‍රියේ කාලේදී විස්තර බලන්න යවපු හර්තනයක් නේ. රජතුමාගේ දැන ඉතිච්චි. බුදුරජාණන් වහන්සේ මොකක් කියාද කියලා බලන්න මේ වගේම දකින්න අනිත් හැයක දැන් මේක හඳුනාගන්නේ කියලා. ලක්ෂණයක් එක්කයි සරිතුමා අනිත් හැයක තේින්නක වැන්නේ මෙයා. නම දුරු ආදරණීය උත්තරේ දුන්නා ඒකේම සරිතුමා දුරු ආදරණීය කියනවා. මෙන්න මේ කියන ආශ්‍යාක් වෙනතුනි පොතොන් හිතමාගේ ජීවිතයක් සමගම සම්බන්ධ වෙනවා. ඒ වගේම පොතන මානිකාවක් දැනවත් කෙනෙක් විතර නාමයක් කියන අතරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුගේ මෙලව ජීවිතයේ සාර්ථක වෙනවා. ඒ වගේම යම් කෙනෙකුගේ මෙලව ජීවිතයේ පස්සේ මරණයන් පසු ජීවිතයේ සාර්ථක වෙනවා. ඒ කියන එකම එක ප්‍රධාන කාරණයක් කියනවාද කියනවා. මෙලව ජීවිතයේ සාර්ථක වෙන්න ඒ වගේම මරණයන් මැත්තේ ඊළඟ පාරේ සාර්ථක වෙන්න තියෙනවා. සුවිශේෂ වූ කාරණාවක් කියනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනයි කිව්වෝ. ඒකට විශේෂ කාරණයක් තියෙනවා. කුමක් ස්වාමීන් වහන්සේ කාරණේ. රහිතමනේ කාරණේ තමයි අක්ෂර මාතේ සිත් ධර්ම කාවය. යම් කෙනෙක් මෙලොව ජීවිතය යම් සාර්ථකත්වයක් අපලක්ෂයක් ලැබුවා නම් ඒ නැතිමත් හේතුව තමයි අප්‍රමාදය. ලාභ ජීවිතය යන පුරාණ ලෝකෝත්තර ජීවිතය යන සුණුම ජීවිතය නිවැරදි පැත්තට යහපත් පැත්තට සාර්ථකත්වයක් ගැන නැඹුරු වෙන නම් ඒ නැඹුරු වෙන හේතුනේ තියෙන අප්‍රමාදය මාර්ගය. ඒ වගේම මානසික මාත්‍ය ජීවිතයේ සුගතිගාමී බවෝ විමුක්තියක් හෝ ලබාලා කැමති අපේක්ෂකෙක් ඉන්නවා නම් අන්න ඒ ජීවිතය හතරවන්නේ මෙන්න මේ අප්‍රමාදය ප්‍රමාදපදී දැකීම කියන මෙන්න මේ ගුණකම මත තියෙන කාරණේ ගණන් කරනවා. බුදුමාන උපමාවක් ගණන් කරනවා. මොකද උපමාව කෙනෙක් ඉන්න සත්තුන්ගේ වරණේ ඉන්න සත්තුන්ගේ අතරින් ප්‍රධාන වන්නේ ඇතා. ඇතාගේ අරිසලකුණ මත හරි සියලුම සත්‍යයන්ගේ අරිසලකුණ ඒ අරිසලකුණ මතට ඇතුළත් කරන්න පුළුවන්. අන්නේ වගේ කෙනෙකුගේ සාර්ථකත්වයේ මෙතර ජීවිතයේ සාමයේ පසු ජීවිතයේ කියන්නේ ජීවම ජීවිතයේ සාර්ථකත්වයේ සමහරව යම්කිසි ධර්ම කරුණක් ගන්න දේශනා කළේ තියෙනවා නම් ඒ සියලුම කාරණා මේ අප්‍රමාදයේ කියන එකම ධර්මවල කැටි කරන්න පුළුවන් කියලා. මේකේ සඳහන් කරනවා ආදි ආරෝණියන් වඩිනම් සත්‍දා උත්සාහ කුලින කරගෙන කරන දේවා. ආයත් කියන්නේ ආයත. ආරෝහණ කියන්නේ නිරෝධී භාවය. වර්ණන් කියන්නේ පිළිවෙල රක්ෂණ භාවය. උච්චාපලේක කියන්නේ උපත් කුලේ ඉපදීම. සත්‍යං කියන්නේ කාර්යසම්පත්තිය සුගතේ ලැබීම. මේ සියලුම කාරණාවට මුල් වන්නේ අප්‍රමාදයෙන් නොපමාව බෙදීම කියන්නේ. එනි මේක පිළිබඳව මුලම අමස්ත ධම්මන අප්‍රමාද අවස්ථාවක් කියන මේකෙන් අහන ඇත්තේ ඒක අනික්‍රෝණ ආම්බුරෝ අත්ව රජිතමාට කරපු දේශනාවෙන් මාතෘකාව. අප්‍රමාදයේ අමෘත කඩේට හේතුවක් වීමකට හේතුවක්. ප්‍රමාද වීම මරණයකට හේතුවක් වෙනවා. ප්‍රමාදයෙන් කියනන්නේ ජීවත්වන නැරණාමදී. අප්‍රමාදයේ ආත්මික ජීවිතයේ ශක්තිමත් කරගන්න එවිට කියනා නිවනට මාර්ගය කියලා කියන සඳහන් කියන අප්‍රමාදය කියලා කිව්වහම කෙනෙකුට කියන්න පුළුවන් ඉක්මනට කලබලෙන්නේ වැඩ කිරීම කියලා. මෙන්න මේක තමයි මුදල තේරුම් ගන්න කාරණේ. අප්‍රමාදය කියන්නේ කිව්වොත් කලබලෙන්නේ ඉක්මනට වැඩ කිරීම නෙවෙයි. මේ කලබලෙන්නේ ඉක්මනට වැඩ කරන සමාජ රැකියාව පෙරට කියනවා. ලොතර යාව ගන්නයි. නේද? සයිලන්ට් බස් වල වැඩ කරනයි. හරි ඉක්මනට වැඩ කරනවා. නමුත් ඒක පිළිබඳව අප්‍රමාද වෙන්නේ නැහැ. අප්‍රමාදයේ කියන එක හොඳට මතක තියාගන්න බුදුදහමේ සඳහන් වන අප්‍රමාදයේ කියන කාරණය අනිතරම සතිය සිහියට කියන නමක් හැටියටයි සඳහන් වෙන්නේ. සතියයි අප්‍රමාදය කියන දෙකම තමයි. ඒ නිසා සිහියුමයි බඩතරෝගේ තමයි. ආයත නිරෝධී භාවයෙන් වර්ණ භාවයේ සුගත සංකල්ප ඒ වගේ උසස් කුල වලට පත් වීම අධ්‍යාපනයේ ඉදිරියට යන ආර්යයන්ගේ ආර්ථික වීම කියන්නේ සියලුම කාරණා තුලවන්නේ නොපමාව සිහියෙන් වැඩ පිළි. එතකොට සතිය කියලා කියන්නේ කායගත සතිය ආදී උත්තර කීපයක් ධර්මයේ සඳහන් වෙනවා. සතිය වර්ණමා කියලා කියන්නේ සතිය අනුභව කරනවා කියලා කියන්නේ නිවන අනුභව කිරීමකට කියනවා. පින්නතුනි නිවන් මාර්ගය ලක්ෂණය තමයි හැබැයිතුන් අපි නිවන් මාර්ගයට දැක ගන්නා නම් හැබැයිතුන් නිවන් මාර්ගයට දැක ගන්නා නම් මේ නිවන් මාර්ග බොහෝ විට මිසන්නේ මේ නිවන් මාර්ගයේ කිසිම අන්තිමකට තමයි ප්‍රශ්න ලැබෙන්නේ. නමුත් පින්නතුනි මතක තියාගන්න සෝවාන් මාර්ගයේ ඉන්න අහත් මාර්ගයේ ධර්මා නිර්වාණ පොරේ ධර්මා මේ හැම පිරවලේදීම විමුක්ති සුවයෙහි නියන්නේ. සුවාන් මාර්ගයේ නම් ධර්මයේ පිළිසජ්ජ ප්‍රමාණයට මේ ජීවිත ආත්මයේ විමුක්ති රහය ධර්මයෙන් ලැබෙන ප්‍රබෝධයේ ජීවිත දෙකක්. මේක ධර්මයේ අවසානයේ කර්තව්‍යයක් නෙවෙයි. මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න අවිනිය අනිත්‍යයි බොහෝ දෙනෙක් නිවන් සාක්ෂාත් කරගන්න දුක් දක්වා. දැන් මේක තමයි දැන් සාමාන්‍ය ලෝකයේ උදාහරණයක් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. දැන් ගාන දැක්කම අපි කියන කොළඹ ඉඳන් ගාලට යනවා. කොළඹ ඉඳන් ගාලට යනවා නම් ගාල් පාරේ කොළඹ ඉඳන් ආරම්භ වෙනවා. ධර්මාර්ගයේ ප්‍රතිඥාවක් වෙන්නේ. කොළඹින් නෑ කොළඹ විදියේ මේ කාලපදන කියන්නේ ගෝල්පෙස් කියලා කියන්නේ එතනින් නම නැහැ. එතනින් නම් කාලපදන කියලා කියන්නේ. ගාලා කියන්නේවත් නෑ. නෑ ධාතුපාත තමයි කියන්නේ. දැන් ගෝල්පෙස් එක අපිට ඉස්සර දැන් ගෝල්පෙස් එක කියන්නේ සාමාන්‍ය දැන් 72 එකයි ඉන්නම නම බෝඩ් එකකම තියෙන ගාලුකාර ගාලුකාර ගාලුකාර කියන්නේ ගාලුකාර කොළම දුන්න ගාලුකාර කොළම හතර ගාලුකාර කොළමයි ගාලුකාර දෙවිවරනේ ගාලුකාර ධර්මික කොහොම කියන ගාල යන කම කියන ගාලට කිමිට යන කම ගාලුකාර තමයි එතකොට යන නුවරට ගත්තත් මේක නුවරට එකක් කියන්නේ නැහැ නා ඉතින් කන්දිපාරම මාස්ටර් එකම නුවරට තමයි අනිවාර්යයෙන්ම තමයි මේ තුනේ නිවන් මාගේ අපි මේ යන ගමන් මාගේ මේ නිවන් කියන ආස්වාදයේ මේ විරාමී කුය ධර්මයේ කියන සාධෘතිකත්වය අපට දැක ගන්න පුළුවන් ප්‍රධාන දේකම අපට බාහිරින් එන දෘෂ්ටික බාහිරින් එන දෘෂ්ටික සැලකිතු ප්‍රමාණයකින් අපට අඩු කර ගන්න පුළුවන් මේ ධර්මයක් එක්ක අපි ඉන්නවා දහමෙන් අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් සම්බන්ධ කර ගන්නවා නම් ඒක මේ පිටුනේ සම්බන්ධ කරගත්ත ප්‍රමාණය තමයි ඒ සම්බන්ධ කරගත්ත ප්‍රමාණයක අපිට මේ ජීවිත ආශ්‍රය ලැබෙනවා අප්‍රමාදයේ කියන කාරණේ දැක්කට පස්සේ පින්නතුනේ ප්‍රධානම කාරණයක් තමයි නිවන සම්මා වූවා කියලා කියන්නේ ලාභක ජීවිතය සාර්ථක කර ගන්න දැන් අපිට යම් කෙනෙක් ඉහළින් විභාගයක් තමක් වෙන්න නම් ලොකු කැපවීමක් යාපතට තියෙනවා. හැබැයි වාහනික කෙනෙක් යනකොට සමහරකට මාර්ග කියන කෙනෙක් එයාට දැකගැනීමට දුක් කියන විශ්වාස කරන වාහන යාකරනවා කියලා. නමුත් ඉර්ජා කරලා වැඩන්නේ ඒ වාහනේ යන කෙනා හැබැයි මේ පුද්ගලයා නිකන් රක්ෂා දුන්නා කෙනෙක් නැහැනේ අර වාහනේ යන කෙනා ලොකු කැපවීමක් කරලා නිර්මාණ ආයතන කරලා ඉගෙනගෙන විභාග සමත්ද විශ්වවිද්‍යාලෙ කියලා නිර්මාණ මේ ලොකු කැපවීමක් අප්‍රමාදයෙන් කරපු වෙනා තමයි මේ අර යනුත්ති බෞද්ධකෝලෝක ඔයා කියලා නෙමෙයි. ඒ විදිහට සාමාන්‍ය පැත්තේ ආධ්‍යාත්මික ලෝකෙ කියවගෙන ලොකු කැපවීමක් කරා. ලේකෙන තුන් අහලගේ මාතම බුදුරජාණන් වහන්සේගේ කාලේ. ආත්ම බුදුරජාණන් වහන්සේගේ ආත්මීය අතුරුදහන් වෙන්න ඕනේ නැති මේ කාලේ. ස්වාමී මහත්තයා ලහත් නමක් එකතු වෙලා විහාර ආරෝපණය නැහැ. මේ අරවතේ ගොඩවෙච්ච මේ ස්වාමීන් වහන්සේලා එක මතයකට ආවා අපි නිවන් දකින්නකම මේ පරිවර්තින් වහින්නේ නැහැ කියලා. මතයකට ඇවිල්ලා නැත් ඉන්න මට අල්ලන්න දැම්ම. දාන ගැටි කියන භාවනා කළා භාවනා කරන එක එක්කෙනෙක් කොහොමද හත් වුණා. දෙවියන් වෙන ආනන්දා වුණා. අනිත් අයට මාර්ගය ගන්න බැරි වුණාක් වෙනාද. අන්නේ පස් වෙනම පිටුපිටින්නේ ගෞතම අකුරතාත්මයේ ඉපදිනා ඉන්නකට වාම නිව අවබෝධ කරගන්නයි මාර්ගපත් වෙනවා. ඒ එක්කෙනෙක් බාහ්‍ය ධර්මයේ කියන්නේ. බාහ්‍ය ධර්මයේ බොහොම කෙටියෙන් පස්න නැහැ. අහල වැඩි වෙලා යන කෙනෙකුට මාස්නා. ඒක මතක යන්නේ සා ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රයේ නිවන්ට එන්න කැමැත්තක් නැහැ කියලා හිතනවා නම් මෛත්‍රී දුකාරණ සාත්‍යයෙන් කණ්ඩායම් කියන එකක් ඉන්නවා නම් ඒක ලැබෙන්නේ පිටුතුනි මේ ගෞතම අසුද සාත්‍යයෙන් අන්නාවගේ දැඩි වීර්යයෙන් වැඩ කරපු අයටයි අප්‍රමාදයෙන් වැඩ කරපු අයටයි මෛත්‍රී දුනු ආමුදුර දකින්න හැකියි දකින්න හැකියි ඒක නිකන් ආවට කියන විදියට මෛත්‍රී දුනු ආමුදුර පහරුණා කියලා ආරම්භයක් ලැබෙන්නේ අපිට සුගතියක් අහිමි වුණා කිව්වා. ඒ නිසා ඉදිරියේ ලැබෙන සාක්ෂණයේ වුණත් අපට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් සම්පූර්ණයි. මේ සාක්ෂණය අපේ සැලකියුතු කැපවීමක් කරගන්නවා. සැලකියුතු කැපවීමක් අපි කරන සාමාන්‍ය කැපවීම කියන්නේ උදේ අවම මහානාත් පූජක කරලා බුද්ධ පූජා දානනික පූජා කරන විතරක් නක් නෑ. ඊට වඩා කැපවීමක් අපට සිදු කරන්නේ ඒ කාර්යයේ අප්‍රමාදයේ මත තියෙන තුනේ මේ සතියෙන් වැඩ කිරීම මත අපේ ජීවිතයේ පැහැදිලි ප්‍රමාණික ඉදිරිය යනවා. වයසට වඩා වේගින් ඉදිරිය යනවා. තව කායික සම්බන්ධන වයස ප්‍රධානම කීකරෙ බෙදෙනවා. එකක් තමයි කායික වයස. හරි තමයි. හරි තමයි කියන්නේ දුක්ඛන සාධියේ කියන කාර්යය. ඒ වගේම වෛද්‍ය තම කොටසක් තියෙන මානසික වෛද්‍ය කියලා. මානසික වෛද්‍ය කියලා කියන්නේ අපේ එකිනෙක සුජනේ අපේ ගැන හිතන ඉන්න අවුරුදු මාසක් කියලා. දැන් තමයි අවුරුදු 60 කියලා වාර්ෂික දුක්ඛන සාධියේ කාර්යවලට හඳුනාගන්න. මානසික වෛද්‍යන අවුරුදු 60 කියලා මුලින්ම නිරෝධ වෙන්න කියලා. සමහර අවුරුදු 40 කියන එක 60 කියන එක ඉන්නේ 80 විතර වෙනවා කියලා තියෙනවා. කියන්නේ මානසික වෛද්‍ය කියනවා. කායික වෛද්‍ය කියලා එකක් තියෙනවා මානසික වෛද්‍ය කියලා එකක් තියෙනවා මානසික වෛද්‍ය කියන්නේ අපි අපෙන් හිතන්නේ ඒ වගේම තව විශේෂ වෛද්‍යයක් ගැන සම්මුතු වෙනවා ඒ තමයි ආධ්‍යාත්මික වෛද්‍ය කියන එක. මෙන්න මේක තමයි වැදගත් මේ බුදු සමය සම්මත ආකාරය. අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ කායික වෛද්‍යයේ නෙවෙයි. අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ මානසික වෛද්‍යයේ නෙවෙයි. අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ ආධ්‍යාත්මික වෛද්‍යයේ නෙවෙයි. ලේකෙනතුන් ධර්ම බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුවෝ විශේෂ මහා ප්‍රසංගතාවක් නෑ එන්න ඒ කිප්පුව සමාදාවේ. මේ පිටු නැහැදීනේ. මනසට බුදුරජාණන් වහන්සේ ධර්ම සිහස්සේ දික්කලා එවමහන කියලා ආරාධනා කරාට පස්සේ ඉදිරියෙන් ඉන්න හත්මනිය කෙනෙක් වුණත් අවුරුදු 60ක් පස්සෙ වෙච්ච කෙනෙක් වගේ සිරුරවාගෙන අක්කොන වෙලා බුදු ආරාධනා ඉදිරියට ධාය කරලා තියෙනවා. මේකට කියනවා ඒකේ කොට සමාදාව කියලා. දැන් මෙතින් කියන තැන අවුරුදු 60 කෙනෙක් වුණත් අවුරුදු 60 කෙනෙකු කෙනෙක් වගේ තමයි කියලා කියනවා. දැන් මෙතන මේ මොකද වෙන්නේ? වයසේ නේද? ඒ වගේම ශරීරයේ සමහර අර උපාදාය රූප දෙකක් නැති කොටසක් තියෙනවා. දැන් මේකේදී සතර මහා භූත රූපය විතරයි. එතන අපේ ශරීරයේ සතර මහා භූත රූපයක් කියලා මේක අතර උපාදාය වෘත්තන රූපය එකකොට තමයි රූපත් ඡන්දේ කොටපත් කරන්නේ. එතකොට මෙතනදී සාර්ථකත්වයක් තියෙනවා මේකේදී රූප රූප වලට වුණත් සමහර අවස්ථාවල රූප ඡන්ද පාපවට පත් වෙනවා. දැන් ධාර්මයක් ගත්තොත් දැන් ඒ සමහර ධර්මයක් වල තියෙනවා දැන් අස්තන දෙකල කියලා. දැන් දෙවි කෝලයේ සත්ව ගැන්නේ එකම සත්‍යයේ සම්බන්ධය. දෙවි කෝලයේ කියන්නේ අපි කියන්නේ. එතකොට දක්ෂිණ කෝලයේ ගැන්නේ කොලේ ලේකන කොලේ නැන්නේ කොලේ කොලපාරක් තියෙනවා. හතේ ගැන්නේ කොලේ. එතකොට රූපය රූපත් කාර්යයක් විදිහට පත් වෙනවා. ඒ වගේම සම්මාරයේ සමහර ගස්වලට සමහර සත්තු ආවොත් එනවා. සමහර ගල් වලට අපි ගල් දෙකේ කියන්නේ යන්නේ. ඒක ඇත්ත කියන්නේ. එතකොට මේ සමහර අදීවි වස්තුව සමහර සත්‍යයන් ඒක ආරෝපණය කරගන්නවා. එතකොට මේක රූප සංකේත කිහිපයක්. එහෙනම් ලොකේකම නිකන් සාමාන්‍ය කියලා කියනවා කියන සාමාන්‍ය දෙයක් නෝකේ. දැන් අපේ ශරීරයේ ලක්ෂණය තමයි අපේ මේ කියන භෞතික ශරීරයෙන් පිට වෙන්නේ ගාමන. අපි කියන සුද්ධ අපේ විඥාන නිරන්තර අනිංගරක් කියලා කතා කරලා තියෙනවා. සුද්ධ අපේ විඥාන මේ ශරීරයෙන් පිට විඥානයේ වෙන්නේවත් එකම මේ ශරීරයේ හරියට ඉවර ගන්නවා උදාහරණයක් වශයෙන් රූපස්සන් දීමක් වෙනවා. නමුත් රූපයේ කියන තියක් පේන දෙයක් තියෙනවා. පේනතනේ රූපස්සන් දී කියන දේ අපට මානසික බල මානෝමය හය හැටියට අපිට මේක ගන්න පුළුවන් මානසික. ඒ ශරීරය කියන්නේ කරව බලයක යන තුමන් කවස්සාවේ නැති ඒක මානෝමය හය හැටියට යනවා කියන එක කියන්නේ ඒක සම්මතියක් අපේ රූපේ මානෙයි රූපේ කියන කය කොහොමද එක්කම ඇවිත් අපි මනෝ හය කෙරෙහි මේක අපි මේ අලගෙන ඉන්නවා ඒ නිසා මෙතන මේ පාදික තියෙන රූපයක වඩා වැදගත් කොටසක් අපේ ජීවිතයේ තියෙන නම් ඒක අපෝද කරගන්න අපි ඒ රූපේ අපෝද කරගන්නම රූපේ ගැන තේසින අවබෝධයක් ලබා ගැනීම තමයි ආරයි සියයේ ඉස්ලා ගන්න අප්‍රමාද වෙන රූපේ ගැන ඒකට කියනවා ආරේ ආරම්භපත්තේ කියලා දැන් අපි විතර කියන්නේ වාචික දෝෂය අවබෝධ කරගන්නගෙන අහවල් දෙකේ කොහොමද යා කොහොමද මොන විදිහකට වාචික තියෙන්නේ මොකද ඒක රැකියාවනේ විතරම අපු හැන්දෑ ගන්නෙ නමුත් මේ දුරුතහනේ කියන්නේ කියන්නේ අනුගයන කරන්නේ යන්නේ අනුගයන කියවට සමාජ අභ්‍යන්තර සාර්ථක වෙනුමක් නැහැ සමාජයක් තියෙනවා මේ ප්‍රශ්නේ එකම කියලාගෙන සැපදීන්නේ කියන ඉස්සලා කොච්චර රැකියාවක් කරා සැපදීන්නේ කියන ඉස්සලා පිටත් ගියා මේ ප්‍රශ්න හරියටම යන්නේ ඉගෙනලා කියන්නේ අමුතුසක් යන්නේ තේතලේ එහෙම එනම හෙලීලා පින්නේ මේ තරපු යාපත් නැහැ අපේ ප්‍රශ්නේ කියනතන මේ අපේ ආකර්ෂණයේ ප්‍රශ්නයක් එක විදිහට ඒක හය හය පිළිසින් දැනගන්න ඕනේ හය පිළිසින් දැනගැනීම සඳහා අතිපත් අනුසූත්‍රයේ ප්‍රශ්නයක් විතර වෙනවා ආනාවන්තිය ධාතු මානසිකාවේ අතෝ මානසිකාවේ ඒ වගේ වෙන ඒවිට මේ ආදීවත් එක්කලා පහක් හයක් දිනවා මේවා වෙනකම් දක්ෂවට තමයි රූපිය මොකක්ද කියන එක පිළිසින් තේරෙන්නේ රූපේ අවබෝධය ලැබෙන පස්සේ කියන්නේ සනාත කරනවා දෙකකින් දෝෂය උපාදේ කියලා. මේ රූපේ ගැටිව ආග්‍රහණය මමමගේ කියලා ගන්න ස්වභාවයෙන් ඉන්නේ ආදී. උපදින යන්නේ කියලා කියන්නේ කරට. ඒකට ප්‍රධානම කියලා කියනවා. මෙන්න මේක අපි ගැටිව ගන්න කරගෙන ජීවත් වෙන සමාවට දුක වෙනවා. ඒකම මේක දෙන්නේම බලනකොට අපට තේරෙනවා තමයි අදමින් ශරීරය තමයි පරිවර්තනය කරන්නේ. මේක සැබෑලෙන් තම මතයේ තියක් නෙවෙයි කියන අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වෙන මේකට තියෙන ආස්වාද කරනවා. ආස්වාද කරනවා කියන්නේ කියන්නේ තියෙන ප්‍රතිලාභයක් මොකක්ද වෙන්නේ දුකාද කියලා. දැන් අපිට සම්පූර්ණයෙන් දැන් මේ ශරීරයේ ලෙඩ වෙනකොට වයසට යනකොට රූපේ වෙනස් වෙනකොට මේ දුක් වෙන්නේ නැන්නේ අපි. මේක කාගේ කරන්නේ? ඒ නිසා මේකට කවුරුද දැනගත් කියන්නේ කියනවා මේක වෙනස් වර්ගයක් කියනවා ලෙවල් කන්ට්‍රෝල් වෙනවා ඒ නිසා මේක සැබෑවම අපි අවබෝධ කර ගැනීමයි මේ අප්‍රමාදයෙන්මයි යන සම්බන්ධය. දෙවන කාර්යය තමයි වේදනාවක වේදනාපස්සේ කියලා තියෙන්නේ. අපිට ලැබෙන වේදනාව ගැන කිනුත් වේදනාව පිළිබඳ දැන ගැනීම තමයි ආයතන තමයි ධර්ම දේශනා ආඥා දේශනා කරලා තියෙන්නේ. වේදනාව කියන දෙය තමයි ස්පර්ශය. ස්පර්ශ ප්‍රත්‍යයේ වේදනාව තමයි. දැන් මේ කෙනෙකුට වාග්ගලි තමයි සූයාකමේ දැනනක් ඇති. ඇතැම් විට අමාරුවක් අපි දැනන්නේ නැති. ඒක පිළිතුරු ස්පර්ශයේ හේතු නැති වෙන දෙයක්. ඒක හැම කොටෙම වේදනාව දුකලෝම මාත්‍ර සම්පත් කරනවා කියේ දුකලා කවෙන් කණිකම වේදනාව ඇති වෙන්නේ නැති. තමනේ වේදනාවෙන් වේදනා ජීවිත ආස්වාදයෙන් වෙනකරන වේදන කොට තමයි තේරෙනවා. තමන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ විඳිනවරන්නේ විඳින්නේ ඉස්සිතාවලයක් නෙවෙයි. මේක මොහොතක් පාසා වෙනස් වෙන්නේ කියන ස්වභාවයෙන් තමයි මෙන්නේ. මේකට ආස්වාය නඩගන්ඩියක් නැහැ කියන අවබෝධයක් අපට එනවා. වේදනාව බැරිව ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ වගේ දුක් වේදනා එනකොට අනේ මට වේදනාවක් එනවා කියලා කෑගහන්නේ නැහැ. මේ සංකේය ගැර වෙනවා. ඒකතර අවස්ථාවක සකන වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට ඒකතර අවස්ථාවක සාක්ෂියක් දක්වලා. ඉතාම ඉස්සබෝර කරේ. ඒ රහතන් වහන්සේ ස්වාමි මහත්තයා කියනවා මට සාක්ෂියක් දක්වලා ඉක්මන දැන් මේ ශරීරයේ විසිරෙනවා. මේ විසිරෙන හැම ඉක්මනට මේ ශරීරය අපි දෙන්නේ නැහැ කියලා. ඒ තරම් විකාරකයි. නෑ අපිට සාමාන්‍ය කරදෙන් දැක්කම කිතුම ගන්න. ඈ ගන්න වෙතු ඔයන් කූවා නේද? ඒ රහතන් වහන්සේලාගේ ශරීර සමාර්ථකෙන්න නෑ ඒකොට මේ ශරීරයෙන් අනිත් ගැන කරදරයෙන් කල්පනා කරන්නේ. මේ දී අපිට කියන නිසා ඉක්මනට දෙක එළියට ගන්න. අන්න ඒ කාර්යය පිළිබඳව කාර්ය වෙන්න ඕනේ එක දාපති දෙක ගන්න පුළුවන් දෙයක් මේ කාර්යයක් විදිහට පිටවාරිත කිරීමෙන් ගන්න ප්‍රතිපයයි. වේදනාවයි ඒවා විචිකාරක නැතිකෙන අපි අවබෝධ කරගන්න ඕන. කීපද අපි කැපතුන කාර්යයේ මේ දුක්ඛ අපින්නවා නම් මේ කණිතරම මානසිකව. දැන් අපි අනිත් රූපයක් දැකලා අපි සතුට වෙනවා. ඒ රූපයක් දැකලා වෙනස් වෙන දුක් වෙනවා. නැත්නම් ජීවිත ගන්නවා. දැන් අපි කියමු දැන් මාත්‍යක අපි යනකොට බොහෝ විට අපි මුණ දෙන්නේ යා. දැන් මාත්‍යක නැගෙනකොට ඉස්සරහ ජීවිතේ ඉන්න කැමතිද? මාගේ දිනයේ නැකමදිනේ ඇතමිනේ කිකාරයේ තියෙනවා නෑ නෑ ඉතිරි කරන්නේ නැහැ මාගේ අම්මා ඒ ඉස්සරහට ඊයෙත් යන්නේ නැහැ පිටකේ නම් ඊය අතුල ඇතමිනේ ඉතිරි මාන්දුර කෙනෙක්ගේ ඥාතිය සමීපට ඥාතියේ ඊය හරියට අතුලේ ගන්න මාන්දුරට පිටකේ නෑ දැන් මට කියන්න ඉස්සරහට මම ගාන ගැටන විදිය ඒකෙන් දැයවලම කියන නෑ කන්නේ පාම කටින් වාරාවක් කියලා කොහොම යනකොට එක තැන බැරි දැයිවර පත් ඉස්සරහ මේ කෙනෙක්ගේ තියෙන්නේ සොනානේ හාමුදුර වැඩමකට මම කීක දෙන්නා කියලා තියෙන එක වැඩමකට තියෙනවා ආන්දෝලනය අපේ සානිහාසයක නැතිනවා කියලා නිහන්න සනා කරනවා. එතකොට ඒ වගේ ආරයි නෑ එකම රූපයේ දෙක එකම මේ සිද්ධිය දෙක බලන්න එක්කෙනෙක් දැකලා සිද්ධියක් ඉන්දියක් කරගත්ත එක්කෙනෙක් ඒ සිද්ධියම අපට ඇති වුණා. දැන් කණිකරම කියන්නේ බාහිර රූපයෙන් යන අපේ චිත්තසප්ප කියන එක වෙන්නේ හැමදෙනා මේක සමාන වෙනවා නේද? මේ උදාහරණයක් ගන්න ඒකට. පිට ගන්නට වරනේ මේක සමාන දෙයක්. මේ එකම දෙයක්. ඒකවල අපි බලන ආකාරය අනුවයි වෙනස් වෙනවා. දැන් අන්නාලියක් අපි ගන්න ඉන්නේ. අපි මේ දාපු කණ්ණාඩි අනුව තමයි ලෝකෙ විතරම බලන්නේ. අපි දාපු කණ්ණාඩියේ වැඩි වර්ණ හතරක් තියෙනවා. වැරදි වර්ණ හතරක් නමවාද හතර අපගේ සුභ සංඥාව තියෙන වැරදි වර්ණය තියෙනවා. අතුඹ දිය ගැන උබයි කියලා අපි මේ කණ්ණාඩිය අපේ තියෙනවා. මේ බාහිර ලෝකේ අතුඹ දිය හතර තු දෙකකින් කාන් ඉන්නවා. ඒ වගේම දුක්ඛයේ සුභ සංඥාව තියෙනවා. මේ කොහොමද දුක්ඛයේ වේදනාව අපි නැති කියන කතාවක් තියෙනවා. ඒ වගේම අනිත්‍යයේ නිත්‍ය සංඥාව මේ වෙනස් වෙන දේවල්. නමුත් අපේ හිතා හිනම නිත්‍ය කියලා. ඒ වගේම අනත්‍යයේ අත්‍යන්තය. මේ හැම පරිවිදයක්ම මේ බාහිර මේ හරයව වෙනකට පිටුතුන් අපි අපේ හිතා හිනගෙන අපි හිතා හිනම මේ ආත්මයක් නේකෝ ආත්මයන්ගේ ආත්මකම් නැතුණු හරයක් කියන්නේ. නමුත් මේ ඉන්නත් පස්සේ හරිය හරයක් නැහැ. මේ අනාත්ම ස්වභාවය. නමුත් මේ අනාත්ම උදේ ගැන ආත්ම කියලා හිතා හිනිනවා. මෙන්න වැරදි කණ්ණාඩි හතරෙන් එකට කියනවා සතර විපල්ලාස කියලා. අසුභයේ සුභ සංඥාව, අදුක්ඛයේ දුක්ඛයේ සුභ සංඥාව, ඒ වගේම අනිත්‍යයේ නිත්‍ය සංඥාව, අනත්ත්‍යයේ අත් සංඥාව. මෙන්න මේ හතර එකතු වීමල්ලේ වර්ණවත් අපේ ඇත්තේකතාව සංඥානික කරගන්න. අපි මරණ සංඥානික කරගෙන වර්ණකට බාහිර දේවල් අතර වෙන එක එක පාඩම අපි කියන්නේ අපි එළියේ තමයි බලනකොට අපිට පේන රතුපාට කන්නාගයක් ගන්න මරණ රතුපාට පේන. අපිට නැන්නේ රතුපාට නැති කරන්න කියන විචාරක උජලක් හරි මොකක් හරි අරගෙන බීම කොටනවා. මේ රතුපාට අයින් කරන්නේ. අයින් කරනවා. තෝ ආවරම කියන්නේ නේද රතුපාට. රතුපාට කියන්නේ වරද කියන්නේ බාහිරද? වරද කියන්නේ බාහිර නෙවෙයි කියන්නේ වරද කියන්නේ ආඥාකරයි. එනිසා යම් ගන්න සැපදුක් කියන බාහිර දේවල් වලින් අපිට එලකෙන මාත්‍රාවක් විදිහට පිළිපදිනේම බාහිර දෙයක් නෙවෙයි. ඒවත් අනිතරම ආත්මයෙන් දෙයක් තියෙන්නේ. අපි මේ අපේ චින්තන රටේ වර්ධනය කියන්නේ. එනිසා චින්තනයේ හරිය වෙනස් වෙනවා කියන අපට බාහිර දේවල් වෙනස් කරන්න දෙයක් නෑ. ඒ වගේම බුදුහාම ප්‍රතිනිය දේශනා කරනවා ඇතේ කාම ආයත චින්තන නිරෝධයේ කියන බාහිර ලක්ෂණ විචිත්‍ර දේවල් කාමයන් නෙවෙයි. සමහරවල් වාහන ලක්ෂණ කියන්නේ පොඩි කාමයේ කියලා දැන්ද තේකට ගාවදම බොහෝ විනාශ වෙනවා. නමුත් ඒකමයි කියන්නේ මේ කාමයේ කියන කැටිවරණය. හැබැයි අපි පරිපූර්ණ යාන්ත්‍රික කණිම කැටි කර ගන්නවා මොකද කියන තනනෝ කාමයේ කියන බාහිරමනේ. කෙලේ කැටිවරණ වාහන දෙකේ කෙලේ කැටිවරණ ආකාරය. කෙලේ කැටිවරණ ආකාරයේ කොහොමදා පිළිදෙස බලන්න දෙන්නේ බැහැ මේ වාදෙන්නේ නැහැ. ඒක තමයි සම්මාදිකයක් අපි ඇති කර ගන්න අපිට බාහිර ලෝකයේ වෙනස් කරන්න යාළු නෑ. දුක ඇතිවන කෙනෙකුට හතර පාඩම් දෙන්න. ඒක අපේ දුරදමන් වෙන, අපේ ඥාතිනියන, අපේ එදයන්, අපේ ඒකලයේ ඉගෙන ගන්න ආදී ගැන යම් කිසි ආකාරයකට අපට ප්‍රශ්න කියලා දේවල් ඇතිවෙලා තියෙනවා නම් කිසිුනේ. ඒ බොහෝ දේවල්ට කාරණාවනේ අපේ ඉස්ස දෙයක් ඉගෙන ගන්න. ඒ වගේම යම් කිසි දෙයක් අපි සැපතක් ලබා ගන්න නම් ඒ සැපත ලබා ගන්න යුක්ති පිළිතුරු අධ්‍යයනයේ තමයි දැන් අපේ ළමන කෙනෙක් සාමාන්‍යයෙන් විවිධ ප්‍රදේශ වල අනුමානවත් ලැබිච්ච ගාම යාම ඇති ප්‍රදේශෙන්නේ කඩේ ඒවේ කරනයි ඒවේ කරන කාර්යයේ ඒකයක් ලැබුණාම යනවා ඉතින් ඒක පිටින් දවස් දෙකක් විතර සංකාරයේ පිළිල ඒ ආත්මයේ මානසික ගත කරන තවදාක් අතලක් විතර ගෙවි ගන්නවා මේ සැපේ කියන කෙනෙක්ගේ ඉතින් අපි අතමේ ඉස්සරහින් මේ සැපේ තියෙන භාගයේ ඒවට තමයි විදිහට ඉන්නතු කොහොමද සැපද ලබා ගන්න එක නම් විදිහට වෙනවා අපි විදිහට මාර්ගය තියෙනවා අහා වෙනවා ඉතින් නැත්නම් වෙයිද ඒ සාධනකින් අනිතරම සැපයම දුකක් කියලා ජීවිතේ තියෙනවා නම් අනිතරම මේ මාර්ගය දෙකේ සැපේ ලබා ගන්න කොහොමද තමයි ආශ්‍රයක් මිස සත්‍ය මත මේ මාර්ගයේ ප්‍රවාහය තියෙන්නේ ඒ සාමයේ ආකර්ෂී මතින් අපේ වෙනසක් තියෙනවා නම් අපිට මේ ਬਾහිර දේවල් ගැන ලොකු විස්පස්සක් තියාගන්නේ නැහැ. ਬਾහිර වෙනස් වෙන ලෝකයක ගන්නවා මේ වෙනස් වෙන ලෝකෙ අපි මේකේ. මේ හැම දෙයක්ම ඉස්සම වේගයෙන් වේගවත් වෙනස් වෙනවා. දැන් අපේ ශරීරයත් එහෙමයි. දැන් අපිට මේක වෙනස් කරන්න කිසි විතරක්වත් බැහැ නේද? දැන් පොඩි කාලේ ඉඳන් වෙනස් වෙච්ච දවසක් ආවත් දවසේදී වෙනස් වෙන කියන එක අපි දන්නේ නැහැ නේද? හා නමස්කාරය ඉදිරිපත් කරන මාතෘකාව දැන් කොච්චර වෙනස් වෙන්නේ? නම වෙනස් වෙන්නේ අහවල් දවසේ දේ කියන එක පුළුවන් දෙයක්. 74 යනවා වගේ වෙනවා නේද? නැත්නම් අසු වෙන්නේ. දැන් ඔක්තෝබර් 5 වෙනිදා කියන වෙනස් තුනක් තියෙනවා. ඉන්න තුනේ හැමදාම මොකක්ද විස්තරාම සැලිකර. මේ ස්වරේ වල ඉතාලම කොටස් දෙකල ගන්න පුළුවන් මේ හැම උපත ගන්න මේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ දෙයකින් හිතනවා. හිතනක් වෙනවා. එතකොට කය විඥාන කියන්නේ විතරක් මේ ඒ හැට තව කියනවා සංඥා සංඛාර මේ ආදී දේවල්. වේදනා සංඥා සංඛාර මේවට අනිකව වෙනස් වෙන දේවල්. මේවට වෙනස් වෙන දේවල්. මේ වෙනස් වෙන දේ කියන්නේ වෙනස් වෙන වේගයේ වැඩ නිසා දැන් බලන්න දැන් බලන්න මේ කෑන යන කරක වෙනකොට දැන් අපිට තියෙන්නේ මේ සම්පූර්ණ මේක වටේ ගම මේ පෙති කියන තමයි අපිට තමයි අවබෝධ වෙන්නේ බලන්නකොට. මේ කරකැවෙන වේගය වැඩි වෙනවා. ගිනි බෙලෙන්ලක් අත්තක් තියෙන වේගයෙන් පරමාර්ථය තියෙන්නේ ගින්න තමයි ඒකේ. බල්ක ගන්න අපිට තියෙන්නේ පත් වෙනක් ඒකේ. නමුත් දැනිකව ඉතාම දුරුවතකින් නිදිමින් පස්වෙන්නේ කි. සිංහසිරි වැඩි තුන මේකින් වෙනස් වෙනකොට මෙන්න මේකයි සමහර. වෙනස්කම දීකී වැඩි නිසා අපට දෙන්නේ මේ ඉස්සාවකී. අපේ ශරීරයේ වෙනමක් නේදයි. හැම මොහොතක් පාසම ශරීරය ඇතුළේ මේ පාඩේ සියලුම දේවල් මේකින් වෙනස් වෙනින් කියන කීලෝක අපේ ඉන්නේ එක්නා පිළිතුරුයි. ඒ වෙනස්කම ලෝකේ ඉන්න අපි ඉන්නේ. ඒ වෙනස්කම ලෝකේ ඉතිවන ආත්මක් ඉන්න බැරි නම් අපි කීනතුනේ කාටද දැඩිව මහාකට නෙමෙයි. අපි කාටද දැඩිව ආදරේ කරන්නේ. ඒ වගේම අපි කාටද දැඩිව සාමනාප වෙන්නේ යමවලාට දැනුම් දෙයක් කළා මිනිස් දෙයක් කිව්වා කියන්නේ මාස්ටර්ගෙන් අවබෝධ ගන්න කිසිම දැනුම් දුක් වෙනවා අපි මේ ඉතින් වෛරකර දෙන්න මේ කාටද අපි කරන්නේ. අපි කරන්නේ කියන වෛරකර දෙන්න අපේම පිටතට අපේම පිටතමයි වෛර කරන්නේ. අපේම දුක් වෙලා අපි මාකට කියන ධර්ම කර්ම වෛර කරන විදිය. නේද? අපේ මෙන්න අපි දැන් මම කන්නේ දැක්කන්නේ මේ තීරණ කීතර දෙන්න සමාජයවත් කියන කියන තුනක් සමාජය. මම කීතර දෙන්න කියලා දැක්ක කියන්නේ තමයි යන්නේ මේ කාරණේ මට තියාගෙන ඉන්නවා. එතන කාර්යයක් කියනවා බල ආගම මිලිමීටරක් කියව මට කාර්යයක් ඉතර වෙන්නේ කියන එක මම ගන්නත් නෑ. හරි දැන් මේ කාර්යයක් යනකොට දැක්ක තමා බලන්නේ මොකද? ඔක තමයි සමාජය. ඒ අපේ අපේවා කියන්නේ අපේ පාට ඇතුලෙන් අපි ආස්වාදන යාමෙන් කියලා කියනවා. හැලොන්දන්න මේ හැලොන්දන්න කියන කෙනෙක්. ඒ පුත්‍රයන් ඇතුලේ ධාර්මිකයි. අපි යාගෙන ඉඳින්නේ. ඒ වගේ පිළිතුරු බොහෝට අපි මේ හැටද කියන අපේ මේ මාර්ගක ස්වභාවයට මාර්ගයේ විඥානයේ කියන තුනි අන්‍ය වලට යන්නේ මේ හැටදී. මරි කියූපමා සංඥා. පරිණාම මෙලිකුව අපර කරගෙන තියෙනවා. මේ ගොඩේ ආර්ථිකය මාගේ ඈත පේනවා කර වතුර එකට නැන්නවා. නමුත් එක දෙකේ අපේ මෙතන වතුරක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි සංඥාවක් නැතිේ පොඩට ගන්න මාසුදුන් එන්නේ ස්වභාවය කියන තුලින් සැබෑ සම්පවර්ණ ස්වභාවයක් නෙවෙයි. මෙන්න මේ ස්වභාවය අපිට සැබෑකම අවබෝධ කරගන්න පුළුවන් නම් හිතාන පින්න තුනේ අපි නැත්තේ පින්ති ලෝකයේ උපාසිත කියන වාසනාවට ලෝකයේ කිසිවක් උපරිම හැටියට කෘෂ්ණා දෘෂ්ටි මාහිතයට ප්‍රමාණ හැටියට අපි ග්‍රහණය කරන්නේ නැහැ. ග්‍රහණය කරගත්තේ නැහැ කියල කියන්නේ මේ ග්‍රහණය කරගැනීමේ නම් දෘෂ්ටික අපිට නැහැ කියන එක. මේ දෘෂ්ටික කියන්නේ අපි අනිත්‍ය ආකාමයෙන් දෘෂ්ටිවත්යෙන් මානවකෙන් අපි ලං කරගත්තා නම් ලං කරගෙන තියෙන කියන අපි කියනවා ඉතාලි වටිනා දේවල් ගන්න ලං කරගෙන තියෙන්නේ. නමුත් ඉතින් මේ ලංකර වෙන තින් අපේ දුර්ති ඉන්න සමහරෙන් ඉඳලා ඒ නිසා මේක මේ සත්‍ය අවබෝධ කර දෙන්නයි මේ අවබෝධ කිරීමයි අප්‍රමාදී කියන මේ එකම ධර්මයේ ප්‍රධාන දේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විද්‍යේ නම්කේ යවස්තෝ යෝජනස්තෝ සම්පරාන්තෝ අත්තරි සම්යාදී යෝගේනා විද්‍ය නම් කියන්නේ වශයෙන් මෙලොවකින් හෝ පරිදි මතුවෝ යක්ති සෝයක් ප්‍රකෘතියක් දීර්ව අපේක්ෂා කරනවා නම් අපේක්ෂා කර යුත්තේ මෙන්න අප්‍රමාදී කුජය. තව අප්‍රමාදයේ කියන්නේ මේ නම කරුණා කියනවා කියන්නේ මිනිනම. මේකට අපි යෝනික මනසකාරය කියලා කියනවා. මේ යෝනික මනසකාරය දෙන්නේ නිකන් දෙන්නේ නැහැ. ඒක පිළිහා සම්බන්ධ වෙච්ච හේතු මත ධර්ම සංකේත උදාහරණ අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්නම ප්‍රකාශ කරලා තියෙනවා තමයි ධර්මයන් ගන්න අපි කියලා බලන්නේ. ඒ නිසා නිකන් අපිට මේ අවබෝධ කරගන්න කියන එක එකපාර කැලේ කියන එක නෑ. කැලේ ධර්මයක් නෑ. කැලේ විවේකය තියෙනවා. නමුත් කැලේ ධර්මයක් නෑ. ධර්මයේ කමන් මතක කියන්නේ බුදුහාමයි කියන පාටි වාක්‍යයේ බුදුහාමෙදී නිවන් මාර්ගය ගන්න මිත්‍තර. මොන්දවට නිවන් මාර්ග අපගෙන තමයි යන්නේ. ඊට පස්සේ මහත් වෙනවා යන්නේ. අනේ මඟ පෙරේ කැමරන් ටිකක් ගලා ඉතුරු ටික කොහොමද කියලා අහගෙන එනිසා දෙවියන්ගේ ධර්මඥානය කියන එක තමයි අපට වෙනවා. ඒ ධර්මඥානයට මරණය වන්න විවේක බුද්ධිය අවශ්‍යයි. ඒ වගේම මේ ධර්මඥානය අපට ප්‍රතිඵල සකස කරගන්න නම් අපට නිතරම සතිය සීකර්තනාවක කියන කෙනෙක් ඒ සීකර්තනාවක කියුවා ස්ථාන හතර වේදනවා ඒකම හය පිළිබඳව සිටිය වේදනා පිළිබඳව සිටිය චිත්ත පිළිබඳව සිටිය ධම්මේතු ධර්මාපස්සේ ඉතිරදී ඉලක්කණ කරන ආකාරයට ධර්ම කාරණාවන් ධර්ම කියලා කියන සුත්‍රය කරන්නේ කුසල අකුසල දෙකම ගැන සිටියේ පහළ චේතනා ගැන මොඳ අරිමතකින් පංච නීවරණයකට ධර්මයන් පංච නීවරණ කියේ. සත්‍ය ගොජ්ජන් වැඩෙනකොට ධර්මයන් සත්‍ය ආරිසත් ගොජ්ජන් වැඩෙනවා කියලා. මේ අංශ දෙකම ගැන තියෙන තුලී අවබෝධයෙන් ඉන්නකොට එක පැත්තකින් අපට ආකර්ෂණ ආදී පංච නීවරණ දුර වෙනවා. අනෙක් පැත්තේ සිටියේ මිදීමේ පිටක් එක් තමයි අපි විරිය සමාධිය යනවා. ඉනි ප්‍රතිපත්තියේ තියෙන තුලී සත්‍ය ගොජ්ජන් වැඩෙනවා. සත්පුරුෂයන් වැඩමයක් අපේ ජීවිතයේ තියෙන විශේෂ ප්‍රීති කියන සාපෘෂ්ණිය ප්‍රකටව. මේක ධර්මයෙන් අදින විශේෂ ආකර්ෂණයක්. දැන් කෙනෙකුට හිතනවා දැන් මේක ධර්මයේ පිළිපදිනකොට අනේ සමදාහානිත්‍ය දුර්මනාසු මෙහෙ කර කර ඉන්නකොට මේ ජීවිතයේ සැප නැති වෙන්නේද? දෝෂතුන්ගේ මේ ප්‍රගතිය කරන්නේ බැරි වෙන්නේ කියන මාතෘකාවක් තියෙනවා. නවත් වෙනතුන් මතක තියාගන්න මේකම අවබෝධය කියන්නේ ආත්මය වටාත්මකල හේතු සම්බන්ධයි. එනිසා හැකියාවක් ආරේකන වලින් ලක්ෂණ පුරාණ අප ජීවිතයට කරගන්න තෝරන ඒ සඳහා නිතරම කියලා අපි ධර්මයේ අන්න තෝරන ඒ ධර්මයේ නිතරම යොමු කරන ආකාරය මෙහි කරන්න ඒ මෙහි කරන් ලැබෙන පිළිතුරින් කාය වචනේ සම්මවර කියන කෙනෙකුට නිතරම කට එන වචන කියනවා නම් අපිට නිදී කරපදයන් වෙන්නේ ධර්ම ආරවක් වෙන්නේ ඒ නිසා කාය වචනේ සම්මවර කරගන්න ඒක තමයි සීලය කියලා කියන්නේ ඒ නිසා ධර්මයක් හරියට කිසි ඉස්සාව වෙනනම් සීලයක් තියෙනට ඕන. සීලයක් එකම ලැබෙන්නේ ඒ සීලේ ලැබෙන්නේ හරහට කියන එක්පරතික්ක. ඒ සාමරායතර ඇතුළු කරගන්නවා. හරවටින් සමර කරගන්නවා. ඉන්ද්‍රිය සමර කරගන්නට ඕන. මොන ධර්ම ආරම්භයක් කියලා මෙන්න කරන්නවා. අපේ සිත පිටුනි ධර්ම ආරම්භලින් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වලින් ආර්යමාර්ගයේ ගමනට උත්සාහයෙන් පාර්ථේ දාගේ ශ්‍රාවක ගුණ වලින් ත්‍රාණය කතා ප්‍රොත්තුරෙන් අපේ හිත විතරක් පුරවා ගන්නවා. ඉතිය ස්වාමී මහත්තයා ගැන මහා කාශ්‍යප මහතුර, සරියුත් මහතුර, මුදලන් මහතුර මේ වගේ උච්චනාලි හරිත කතා. සීල දින අපේ ජීවිතයත් එකට පස්ස වෙලා තියෙනවා. ඒ හරිත කතා ගැන මෙතන ආවේ මිසකට. අපි කතා කරනකොට මේ වගේ හරිත ලක්ෂණ නිමිත්ත ගැන දුක්හාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුමන ගැන දුක්හාකච්ඡා කරනවා. බුදුහාමුදුරුවෝ අනෙක්ට කීිත වෙන්නේ නැහැ මොහාත්මයේ මහා කර්මාව දීප්ති කරාදී නැහැ. මේව තමයි අපි මානසිකාර කරන දේවල්. මේව නැතිවම කියන තැනකට මොනවද තියෙන්නේ? අර අතුරු ගන්න නැහැ කියන දුරුතුමනේ නැහැ. පාඩාවේ නම් අල්ලපු යවන්න නැහැ කි. ඉතාලි දුතිරි කුණ ටිකක් තමයි අපේ ඔළුවේ බොහෝට තියෙන්නේ. ඒ වැටකී කාල අපි ඔළුවේ නැන් කරන්නේ. ඒව කියන්නේ නැහැ කියන්නේ. ආයතන ගොඩක් අපේ මහා ඔළුවේ කියන්නේ ඉන්න මේවට කියන්නේ බාහිර කියලා. බාහිර ආරකේ බාහිර ආරකේ සංකල්පය බුදුහමෙන් කියන මේ බර දෙමින් කියන්නේ. මේ මහා බරක් ඔළුවේ කියන්නේ. බාහිර ආරකේ කෝෂයක් තියෙනවා. ඒ නිසා මේ බර අපි දෙමින් කියනකින් අපේ ජීවිතේ ලොකු මහලුවක් ලැබෙනවා. ඒ නිසා ආදාවත් එක තුන සාකච්ඡා කරලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පොතු රහිතමා දේශනා කරපු මේ අප්‍රමාදී සූත්‍රය. බුදුහාමුදුරේ දේශනා කරන මේව ගැන චතුර්ත්‍ය කවර කෙනෙක් කැමති නම් ආලෝක වර්ණය නිරෝධී භාවය මරණ පස්සේ තියෙන සුගතිය සසක් කුලව ඉඳීම මේ ආදී තියෙනවා කියලා කියන යාත්‍ත්‍ය කෙනේ පාපකත්වය කරා ළඟා වුණා කියලා කියන්නේ මෙන්න මේ විදිහට කාර්ය ප්‍රයෝජන අරගෙන පිළිගන්න සාමාන්‍ය කියන කාර්ය ගන්න සාමාන්‍ය කියන්නේ ඒ ඉස්සර කියන්නේ කාර්ය ගන්න සාමාන්‍ය කියන්නේ කාර්ය ගන්න සාමාන්‍ය කාර්ය කියල කරන් කුල්ලම එන්නේ ඒක ඉතින් ගැටෙක් කාර්ය වින නැහැ ඒක අලෝක කියන වලින් වටිනා දෙකක් කාර්ය ඒක ලෝකයේ අනිත් හැමදේකදී අපිට පුදුවන තරක් කරනවා නම් ලවට කෙටවත් නෑ අප කෙනෙකුට සතර ඉනාම ආවෙත් රැකගෙන පුරාගෙන ආපුනේ කාර්මිකා ගුණ ටික අපි අනිත්‍යයේ අපගේ ස්වභාවිකා දුකේ නිසා අපි එන්නේ නැති කර ගන්නවා නේ. අපේ ಗುಣධර්ම වෙනවා හදගන්නවා. අපේ මේ ಗುಣධර්ම එක ආරක්ෂා කරන විතරක් මේක එක ಗುಣධර්මයක් හරි ඒක එකතු කර ගන්නවා. එතෙන් පිටින් අනිත්‍යයෙන් තමයි බලන්න පුළුවන් අපේ ඒක ගැටලුවක් නෑ. මොඩේ කියන බලන්න පුළුවන් නේද? නොඑක් පිටේ වචන වලින් බලන්න පුළුවන් නම් අපේ තියෙන ಗುಣ ටික අපි ආරක්ෂා කර ගන්නවා. අපිට වටින් මේක ඒ ಗುಣ ටිකක් එක්ක තමයි නිහතමානී ආදී සත්පුරුෂ ගතිගුණ තමයි ළඟ කොච්චරද තියෙනවද කියන එක මතයි තමගේ ජීවිතය ආර්ථිකත් විතර සතුට තියෙනවා ආර්ථික අපි කොච්චර සතුට වෙනවාද නැද්ද කියන එක තේරෙන්නේ මෙන්න මේ ಗುಣධර්ම ටිකත් එක්ක. අතුර එන මෙලේ මේ වෙලාවේ සමහරවිට කොච්චර ගැටුම තියෙනවා කියලා පොලකෑම් කියන්නේ. කියලා බලන්න. ආයතන උදව් කරපු හැටි නේද? සමහර අය කියන්නේ මලියන් කාර්ය ඉන්නවද නැහැ. මුතරේ වහනවා කියක් කරන ඉතින් දැනන්නේ නැහැ. මුතරේ අනිත්‍යක කන ඉහිමයතේ සමානයි. මේ ඇයි? මේ අනන් ගොඩ කියලා මේ කියලා නැහැ. ඉන්න කරන පිළිතුරේ සමාන සමානක තුනක් ඉන්න ඔක්කොත් නැහැ. ලියන්න පුළුවන් අනිත්‍යයක කරදර පින කරපුව. මේ දේව තමයි වෙන කොහොමද කරන්නේ. නම් පිළිතුරේ අපේ ජීවිතයේ සතුට අපිට ඇති වෙනවා නම් මෙන්න මේ අනිත්‍යය කරපු උපකාරී කාමක දේවල් හරකාරී ප්‍රධාන වැඩිපුර ප්‍රමාණයක් සමන්ත විවේකීව ඉන්න වෙනවා ලියන්න පුළුවන් නම් ඔන්න පිළිතුරේ සමාන ජීවිතේ සාර්ථකයි. මේක පුරුමන කනතාව නිවැරදි ඇහිලා ඉතින් ගන්න පුළුවන්. පුදියාවේ දෙමුවත් මාක්ෂේ පිළිපිටියව වම්සේ ධම්මචින්තරකුවා මම මාගේ සම්පූර්ණ කෙනෙක් නගේ කරපුවා මමට බණිනුවා. අහවදා පිළිගත්තා අම්මට කරපුවා ධාර්මික සින්නාවල සහභාගී වුණා. මේ විවාහ කරනකොට මේ ඉස්සෙට වැඩි කරගන්න පුළුවන් නම් කියන්නේ. ඒකෙන් අපේ කර්තව්‍ය ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ. මේ සත්පුරුෂ ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ ජීවකීම සතුටක් මුල වෙනවා. ධර්මමාර්ගයේ ඉතිරි වෙන ගුණදෙන්නේ අපේ මේ ගුණධර්මයක් එක්ක. අපේ ගුණධර්මයේ තේරෙන පිළිගෙන අපේ ගුණයි මේ වගේ පිළිගන්න ගන්නවා. මොකද මේ ගුණධර්මයක් අපට තේරුම් ගන්න කියන්නේ. මොකද අපි දන්නේ අපේ යන මේ ගුණධර්ම අඩු වෙනකොට තීන වෙනකොට අපිට ගුණදෙන්නේ මේ වගේ දෙකින් නෑ. ඒකෝ අපි දන්නේ අපි දුක්ඛිත කරන්නේ අඩු වෙනවා. එනිසා තමයි ජීවිතයේ ප්‍රගතියක් කරා යන්නා තමයි ජීවිතයේ අභ්‍යන්තරව විමාන දෙයක් වෙනට ඕන. ඒක කායික වෙනවා, ඒක වාචික වෙනවා, ඒක මානසික වෙනවා. ඒකා කායයෙන් හද ක්‍රියාවක් කරන්න, වචනයෙන් හද වචන කතා කරන්න, මනසේ හද සිතුවිලි නිතරම හිතන්න, මාර්ගයේ කියල් මහා මාර්ගයේ පයින් කියල් හරියට කියල් දෙතර වැඩි කරලා නිතරම සුදුසුකම් ගැන මනසේ පිළිබඳව ධර්ම කාරණා පිළිබඳව තමතර වාස්තේ කියන්නේ මේක ගුණයක් නැහැ සුත්‍රජාන වාස්තේ කියන්නේ බුදු ගුණයක් නේද මේව නිතරම මනසින් මෙහෙ කරා මේව තමයි කියන ජීවිතයේ සතුට වැඩි වෙන හැටි. ජීතර බඩලොකුන් ලක්ෂ නැහැ කියලා සතුට නැහැ. මේ දේව රැක්කන රැක්කනේ සුත්‍ර කරන කාලේ කටින් මොනින් ඒ නිසා වැඩි වෙච්ච ප්‍රමාණය තේසි. ඒ නිසා තමයි අපි ගන්නවා මහා කටිවල සුළුකට සම්පත් මාත්‍රි කරලා ජීවිත කුමාරවරු අදිට පාස්තරල මහා නියම ඇදගෙන ආරම්භලන ආර්ථික කාලයේ පොකේ දාස්තන ගල්සනා වින්දින පාස්තරේ කොටේ නඩ වලට කියගෙන ඇදගෙනමට ගල්සනා ආර්ථික දෙකේ හැදලා ඒකේ තැත කියලා හසුරුවලා බලන්නේ නැහැ. අපෝස්තුකන් අපෝස්තුකන් අනිත්‍යපය අනිත්‍යපය කියලා මේ නිරාමිතයේ පොත්තිගල කතා ප්‍රවෘත්ති අපේ බෞද්ධාරික අත්මාතිය. මේ සාමාන්‍ය එක රජුත් අපේ රජ කුමාරවරු මා එලිමම්පත් දෙවි පුතික කුමාරවරු කට්ටපාඩම් යන්නේ ඉස්සර මහත් වූ දරසන් දැක්වි ඉන්නේ ඒ කාපින තුනි කැපත තියෙන්නේ ධනයක් එක නෙවෙයි කැපත තියෙන්නේ බඩු භාණ්ඩ උනාක් අත්තර ගැනීමක් එක නෙවෙයි කැපත තියෙන්නේ සමාජීය ආර්ථික අත්දැකීම් කොච්චර ගුණයක් තියෙනවද කොච්චර බුදුදහමේ කියන අනිත්‍යතාවම ආත්ම සිද්ධාන්තය අවබෝධ කරගත්තාද කොච්චර අපි සතර කටපාඩම්ේ වැඩුවද කොච්චරක් කල්යාණ මිත්‍රයන් ඇතුළු කරාද මෙන්න මේ කාරණාමයි අපේ ජීවිතේ සතු කරන්නේ. ඒ සතර සංඝා ප්‍රධාන ධර්ම කියන තුනේ නිතරම අප්‍රමාදව සිටින් සිටින් කාර්ය ගත කරන්න කාලය උපරිම ප්‍රයෝජන ගන්න ගතවන කාලය අපි කියන්නේ. මතක දැන් අපිට මේ අමුවේ මේ අපේ ජීවිතයේ දවසක් හෝ අවුරුද්දක් හෝ ජීවිත කාලයක් විතරක් නෙවෙයි. ගතවන මොහොතක් පාන අපිට මේ අමුවේ අපි ඉතාම උත්තර කාර්මික පුරත පුරතම පුරත ප්‍රාර්ථනා කරන අපි ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනය අරගෙන සම්බුද්ධ ශාසනය අරගෙන ඒ නිසා පිළිගන්න අපිට අපේ ජීවිතයේ මරණය කරා නම් නියම විතර පිළිගන්නේ අපිට කියන දුක එක නෙමෙයි අපිට කියන අන්‍ය ජාතක යටි වෙන්නේ ඉතාම වටිනා කාර්යයක් සම්බුද්ධ වෙලෙකේ ශාසනය මේ ශාසනයේ මෙතනක ගන්න වෙන බැරි වෙනවා තමයි දුකේ කියෝටි. ඇතැම් කායි දුරු තමා ගන්නවත් අපේ අමවේ තියා මහා වේලාද කියවත් හිතනවා අපට පුළුවන් කමක් නැහැ. ඒ කාරණේ මනෝවත් අපි සම්පදනා අප්‍රමාදිය පරිදි කරමු. එකේ යැකීමට වාක්කන දානම නිරෝධී සම්පත් දිගාසේ සම්පත් වේවා කියලා මෙච්චෙන්නේ ධර්මාන්තරයන්. මේක පුන්මාතික කලින් මේකේ බාරගන්න මේ මහත්යේ විගුණ කීපස්තරයේ මේක තියෙනවා කරන්න. මේ කෙනෙක් කියන්නේ අපට අපේ ජීවිතයේදී මහත් වූ ආලෝකයක් අපේ පුතේනේ. ඉතින් සම්බදාන ආත්මයක එතුමාගේ ජීවිතයේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ක්ෂේත්‍රවලින් මේ සම්ප්‍රදායයේ දෙන්නේ ලොකු පරිසරයක් ගන්න නැති. ඉතින් මේ ඥානයන්ගේ ජීවිතයේ සම්බන්ධ අවස්ථාවේදී ඒ ඥානයන් මේ කරණ පුළුවන් කියලා මානසිකව මේ වගේ කුණාහනක් කළ කිමාන වරන්තනේ කියලා. ඉතින් මේ මාත්මාගේ ප්‍රධාන කැපරදා ඒදා දේශනා කරපු ගෞරවයක් කළ ආමි මාත්මල වඩමගෙන ඉන්නා ඊටි සම්ප්‍රදාය ආදායකත්වයේ ඉතුරුවා. ඉතින් ඒතුමාගේ ඉගෙන ඉතර සම්ප්‍රදාය අනුකූල තමයි මෑණියන්ගේ තමයි විසුමා කමිට දෙකයි කියලා ඒසාවෙන් විනාප කිමාන වඩන් කරවමු. සංකේත සම්ප්‍රදාය මාත්මාගේ මෑණියන් මේ කිමාන වඩන්ද එතුමියගේ සතර ජීවිත සුවපත් කරගැනීමේවා සාධුක සාධුක ඒ වගේම යඥානීය මාත්‍ය ප්‍රධාන ඔබ හැම දිනකම නමිනියව යම්තා ඥාතින ප්‍රාදීන් විවරපොතු තිබෙන්නා මේ සියලු ඥාති කුලමේ පිටුදන් කර මේ හැම දිනකම සතර ජීවිත ප්‍රතිගාමි වෙත්වා ප්‍රාර්ථනාවෙන් ඉදහාන ඥාති නම් ඔබ දින ගාථාවක් වෙන කුණාන කරා හොඳයි හැම දිනාටම සම්මා සම්බුද්ධ